මගෙත් මැදිහත්වීම අනුව තමයි ඒ නව ඡන්ද ක්‍රමය සකස් කළේ. මේකේ පේනවා මේක කකුලෙන් අදිනවා කියලා. ඒ විස්ස එහෙම ගේන්න ලොකු ඕනකමක් එක්සත් ජාතික පක්ෂෙත් නැහැ කියලා තමයි මට පේන්නේ. සඳුදා අගමැතිතුමයි ජනාධිපතිතුමයි එක්ක මේ කැබිනට් අනුකාරක සභාව අපි නැවත රැස් වෙනවා.